ඔහුගේ විහන්න දැරි ගැට දෙකක් තියෙනවා. එකක් DR ඉලක්කාරයට. දෙවෙනියට හෝටල් වල පොඩි දානජන කුරුසලි බෑග් එකේ ගැටේ. මේ ගැට දෙකම ලියා ගැනීම අපහසුයි. හෝටලේක පොඩි වාහනයේ කුරුසලි බෑග්ගේ ගැට එක්කෝ කඩා දැමීම. නැත්නම් දස්කෙන් දෙකට වැඩි කොට ඉරා දැමීම. මේ කාරණා දෙකේදීම පොඩි ඇඟේ කලා ගැනීමට ඉඩ තිබේ. DR ඉලක්කාරයට ලියා ගැනීමට ගොස් උගුලට අපු දේශපාලකයෝද මෙලකිරගත් දේශපාලකයෝද පොඩි ඇඟේ කලාගත් දේශපාලකයෝද ගැටේ මනුරුවට අපි උගුලන්ද තිරවි විලාපදෙන දේශපාලකයෝද බොහෝ වෙති. හැබැයි අපි අරමුණු මාර්ග පොඩි ඇඟේ හලාගන්න කොටේදී